بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් إذا السماء انشقت وأذنت لربها وحقت وإذا الأرض مدت وألقت ما فيها وتخلت وأذنت لربها وحقت කියාමත් දිනය ඇතිවීමට පෙර අහස පිපුරුණු විට එය තම පරමාධිපතියාට ඇහුම් කන් දුන් විට එනම් ඔහුගේ නියෝගයන් වලට මුළුමනින්ම අවනත වූ විට එසේ අවනත වීම එයට ඉතා සුදුසු වන්නේය. තවද මහ පොළව ව්‍යාප්ත වනු ලැබූ විට එය තමා තුළ ඇති දෑ පිටතට වීසි කර හිස් වූ විට එය තම පරමාධිපතියාණන්ට ඇහුම් කන් දුන් විට එනම් ඔහුගේ නියෝගයන් වලට මුළුමනින්ම අවනත වූ විට එසේ අවනත වීම එයට ඉතා සුදුසු වන්නේය. يا أيها الإنسان إنك كادح إلى ربك كدحا فملاقيه فأما من أوتي كتابه بيمينه فسوف يحاسب حسابا يسيرا وينقلب إلى أهله مسرورا وأما من أوتي كتابه وراء ظهره فسوف يدعو ثبورا ويصلى سعيرا إنه كان في أهله مسرورا إنه ظن أن لن يحور بلى إن ربه كان به بصيرا أهو منسا سببين ما نمب نبه پرمادipatيا هموانته نمب إتا دشكر جيوتيا غط کرمين ستين نهي إنسا ඔහුව නුඹ මුණ ගැසෙයි. කවරෙකුට තම ක්‍රියාවන් සටහන් කළ ලද ග්‍රන්ථය තම දකුණතට දෙනු ලැබුවේද ඔහු පහසුවෙන් ප්‍රශ්න කරනු ලබයි. සතුටට පත් වෙමින් ඔහු ස්වර්ගයේ සිටින තම පවුල වෙත හැරියයි. කවරෙකුට තම ක්‍රියාවන් සටහන් කළ ලද ග්‍රන්ථය තම පිටුපසෙහි එනම් වමතෙහි දෙනු ලබන්නේද ඔහු විනාශය අයදී. තවද දරුලා දැල්වෙන නිරයට පිවිසෙයි. අල්ලාහ්ව ප්‍රතික්ෂේප කර අපරාධකාරයෙකු සිටි ඔහු ලොවේහි ජීවත් වූ කල්හි සැබවින්ම තම පවුලේ සතුටට පත්වමින් සිටියේය. සැබවින්ම ඔහු අල්ලාහ් වෙතට කිසිවිටක නැවත හැරී නොයනු ඇතැයි සිටියේය. එසේ නොව සැබවින්ම ඔහුගේ පරමාධිපතියාණන් ඔහු දෙස තියුණුවෙන් බලා සිටියේය. فلا أقسم بالشفق والليل وما وسق والقمر إذا اتسق لتركبن طبقا عن طبق فما لهم لا يؤمنون وإذا قرئ عليهم القرآن لا يسجدون بل الذين كفروا يكذبون والله أعلم بما يوعون فبشرهم بعذاب أليم إلا الذين آمنوا وعملوا الصالحات لهم أجر غير ممنون هيرو بسيمين ක්ෂිතියෙහි ඇතිවෙන රතු අහස මත දිවුරමින් රාත්‍රිය මත දිවුරමින් තවද එය එක් රැස් කළ දෑ මත දිවුරමින් සඳ මත දිවුරමින් එය පූර්ණ වූ විට මිනිසුනි නුඹලා සැබවින්ම එක් පියවරකින් තවත් පියවරකට මාරු වෙමින් යන්නේහුය. මෙසේ තිබියදීත් ඔවුන්ට සිදුවී ඇත්තේ කුමක්ද? ඔවුන් මෙවන් බලයක් ඥානයක් ඇති අල්ලාහා විනිශ්චය දිනේ විශ්වාස නොකරති. මෙය කෙතරම් ආශ්චර්යමත් සිදුවීමක්ද? ඔවුන් හට අල් කුර්ආනය පාරායණය කරනු ලැබුව විට ඔවුහු සුජූත් නොකරති. එහෙත් ප්‍රතික්ෂේප කළ අය අසත්‍යයයි තරයේ තර්ක කරති. එහෙයිනි ඔවුන් සජදා නොකර සිටින්නේ. ඔවුන් සිත් තුළ වසං කරමින් සිටි දෑ අල්ලා මැනවින් දනි. එහෙයින් වද වේදනාකාරී වූ දඩුවම පිළිබඳව ඔවුනට ශුභාරංචිය පවසව. අල්ලාහ්ව විශ්වාස කර යහපත් ක්‍රියාවන්වල නිරත වුණු අයට හැර ඔවුන්ට නිමක් නොමැතිව දෙනු ලබන ප්‍රතිඵල ඇත.